සමහර වැඩ කරනකොට තරහා යනවා කියන එක පුදුජන ස්වභාවයක්. ඒක සම්මාදිට්ඨියක් නෙමෙයි. ඒම මානසිකත්වයක් තියෙන කෙනෙක් තුළ සම්මාදිට්ඨියක් පවතින්නේ. ද්වේෂය කියලා කියන්නේ අර මෝදේ රැලි වාගේ. මෝද කොච්චර නිෂ්කලංකද? ඒකට අපි කියන කලපුව කියලා. හැබැයි රැලි හැදුනොත් කලපුව කියන්නේ නැහැ. ඒකට කියන්නේ මහා මෝද කියලායි. රැලි හැදුනට පස්සේ ඒක කලපුව ස්වභාවයෙන් නිදාස් වෙනවා. සිත තියෙන්න ඕනේ අර රැලි තියෙන මාමෝද වගේ නෙමෙයි කලපුව වගේ. තමන්ගේ සිතේ තම්පා ස්වභාවය විකෘති වෙනවද නැද්ද, සිතේ ස්වභාවය වෙනස් වෙනවෙමින් පවතිනවා කියන එක පිළිබඳව ආර්ය ශ්‍රාවකයෙකුට කල්පනාවක් නැත්තම්, එයාට ඒ පිළිබඳව සීයක් පවතින්නේ නැත්තම් මොකද්ද එයාගේ ආර්ය මාර්ගය? මොකද්ද එයා වඩන කමඨාන? පුදුජන හැමෝතුළම තියෙන ප්‍රශ්නයක් තමයි වැඩ කරනකොට තරහා යන එක. ඒකෙන් තමයි අපි දැනගන්නේ මේ පුදුජනයි කියලා. ආර්ය කෙනාට තරහා යන්නේ නැහැ. ඇයි තරහා යන්නේ නැත්තේ? මේක මේම කෙරුවොත් හොඳයි. හැබැයි ඒගොල්ලෝ එහෙම තමයි. හරි. ඒක තමයි වෙන්න තිබිච්ච දේ. කුමක් වෙන්න තිබුණද ඒක තමයි වෙන්නේ. හරිම දේ මේ විදිහට කරන එක. හැබැයි ඒගොල්ලෝ එහෙම නෙමෙයි කරන්නේ. මේවා ඔක්කොම ටික වෙනස් කරනවා. අරක වෙනස් කර අයින් කරන්නේ නැහැ. කම්පා වෙන්නේ නැයි. එහෙම තමයි වෙන්න තිබිලා තියෙන්නේ. කුමක් සිදුවිය යුතුද? ඒ දේ සිදුවෙමින් පවතිනවා. කුමක් සිදුවෙනවද? ඒක තමයි සිදුවෙන්න තිබුණ දේ. එයා ඒක තේරුම් ගන්නවා. ඒක සතුටෙන් පිළිගන්නවා. එයාට හරි සන්තෝසයි. හොඳ වෙලාවට මම මේක වෙනස් කරන්න ඇදුවා. මේම තමයි වෙන්න තිබිලා තියෙන්නේ. එයා සන්තෝෂෙන් ඒක පිළිගන්නවා. එයා ආර්ය කෙනෙක්. අමනාප වෙනවනම් මේම වුණොත් තමයි හොඳ. මේක මේම වෙන්නේ නැහනේ. මේක ගැළපෙන්නේ නැහනේ කියලා එයා කම්පා වෙනවනම්, එයා ඒක ගැන හිතලා දුක් වෙනවනම්, නිවැරදිම දේ හරක බලන්නකො වැරදි දෙයක් මේ කරලා තියෙන මේක කවදාරි ප්‍රශ්නයක් කියලා අකමැත්තෙන් ඒක බාර ගන්නවනะ, ඒ පරිසරයේ අකමැත්තෙන් ඇසිරෙනවනะ, ඒ කියන්නේ තාම එයා තුලේ සම්මාව පරිපූර්ණ වෙලා නැහැ. එයා තුල තියෙන සම්මා දිට්ඨිය තමර බොළඳ වාගේ. ඉපදිච්ච දරුවට කතා කරන්න පුළුවන්ද? ඇවිදින්න පුළුවන්ද? බත් කන්න පුළුවන්ද? බෑ. එයා නිදාගෙන ඉන්න පුළුවන්, එයාට කිරි බොන්න පුළුවන්. ඒ වගේ එයා ආර්ය ජාතිය ඉපදුනා විතරයි. එයා තාම ඉපදිච්ච දරුවෙක් වාගේ. ආර්ය ජාතිය තාම නැකිත්තේ නෑ. එයා ඇවිද්දේ නෑ. තාම එයා බත් කන්නේ නෑ. එයා තාම පොඩි. උත්ජන ලෝකයේ මිනිස්සේ කිපදිලා ලොකු වෙලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙනවා වාගේ ආර්ය ජාතිය සම්මාදිට්ඨිය කෙනෙක් ඉපදිලා ලොකු වෙලා සකෘදාගාමි වෙලා වයසට ගිහිල්ලා අනාගාමි වෙලා නිරෝධ වෙලා රාත්‍තලා පිරිනිවන් පාන අරකේ තර විදිහේම ක්‍රමයක් තමයි තියෙන්නේ. මේකෙත් ක්‍රමානුකූල වර්ධනය වෙනවා වාගේ ඒකෙත් පළහතරේ ක්‍රමානුකූල යගේ දැනුම වර්ධනය වෙනවා. සීය වර්ධනය වෙනවා. ආර්ය ශ්‍රාවකයෙක් තුළ බලාපොරොත්තු තිබුණොත් එයාට වැඩ කරන්න බෑ. කිසිම මොහොතක වැඩ කරන්න බෑ. තරහා යනවා. ඇයි? එයා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේම වෙන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඇයි? හැමදේම ලෝකේ තීරණය වෙලා තියෙන්නේ. අද මේ අනුශාසනාව ඇහෙන්නත් කලින් තීරණය වෙලා තිබුණේ. ඊයේ රාත්‍රියේ මම කල්පනා කළා හද මොනවද කතා කරන්න කියලා. අද කතා කරන්නේ ඊයේ දවසේ වඩපු එක පිළිබඳව තමයි. වෙන එකක් කතා කරන්න බෑ. උදේ ඉඳලා මම උත්සාහ කරන වෙන මාතෘකාවක් ගන්න. කැමැති ආනාපාන සතිය තුළ අපිට තව කතා කරන්න තියෙනවා මාතෘකා 18ක් විතර. කතා කරන්න බෑ. එහෙම මානසිකත්වය හැදෙන්නේ ඒකට කරුණු පාළ වෙන්නේ නැහැ. විශ්වයේ ඒකට අදාළ පඤ්ඤා විවෘත කරන්නේ නැහැ. කතා කළ යුත්තේ කුමක්ද කියන එකත් කල්ැතුව තීරණය වෙලා නම්. ඇයි අපි ඉස්සර අපිට තියෙන නාම රූපවල වෙනස් වීම තීරණය වෙලා නැත්තේ? කනට සාපේක්ෂව ඇයෙන දේ කලින් තීරණය වෙලා නම්, ඇසට සාපේක්ෂව පේන දේ ක්‍රියාත්මක වෙන දේ තීරණය වෙලා නේද? දිවට සාපේක්ෂව අද උදේ පිණ්ඩපාත ලැබිච්ච දේ තීරණය වෙලා නේද? කයට සාපේක්ෂව මේ ඉඳගෙන ඉන්න තැන පොරොවගෙන ඉන්න සිවුර තීරණය වෙලා නේද? ඇයෙන දේ තුළින් සිතෙන මානසිකත්වය තීරණය වෙලා. මේ හැම දෙයකම ප්‍රශ්න බලාපොරොත්තු ඇතුව වැඩ කරන නිසා ඒ හැම දෙය තුළින් බලාපොරොත්තුවක් තියෙනවා. අර්ථ ගන්න කියනකොට ඒක ගන්න වෙන එකක් ගන්න තරහා යනවා. ඇයි අපි බලාපොරොත්තු තියන ඒකම ගන්න ඕනේ කියලා. ඒ අනිත්‍ය කරන් වෙනවා. ඒක අරගෙන බොහොම ස්තුතිගෙනවට. යා බලන ඇයි මෙච්ච ලොකු ස්තුතියක් දෙන්නේ? ස්තුතියි අනන්තේලා. මම කිව්වේ අරක ඕනේ කියලා. මේක ගෙනවට ගොඩක් ස්තුතියි. මේක අපි අවශ්‍ය වෙලාවට මේක වැඩකට ගමු. අරක පුළුවන් නම් ගේන්න පුළුවන්ද? හොඳයි. මටයි වැරදුනේ. අරන් එන ප්‍රශ්නයක් නෑ. එයාට අපි කතා කෙරුවොත් වැරදි විදියට අනුවණෙක් වාගේ ඇසිරෙනවා කියන දේ තේරුම් ගන්න අරකනේ ගේන්නේ කිව්වා. ඇයි මේක ගෙනාව කියලා කිව්වාම දැන් පටිගයක් ඇති වෙන්නේ නැද්ද? ද්වේෂයක් ඇති වෙන්නේ නැද්ද? බලාපොරොත්තුව තිබුණු නිසා. ඒ බලාපොරොත්තු වෙච්ච දේ දැන් ගෙනාපු දේ නම් තරහා යනවද? නෑ. වෙනස් වෙච්ච නිසානේ තරහා වුනේ. වැඩ කරනකොට මේ ප්‍රශ්නේ එනවයි. වැඩ කරන්න කලින්ම අපි පූර්ව සම්මුතියකට එනවා. පූර්ව නිගමනයකට එනවා. මෙන්න මේ ආකාරයටයි මේක විය යුත්තේ. මෙන්න මේ ආකාරයේ ක්‍රියාවලියක් තමයි විය යුත්තේ කියලා පූර්ව නිගමනයක ඉන්නවා අපි. එහෙම සම්මුතියක් අදලා ඉවරයි අපි. ඒ සම්මුතියට, ඒ අදාගත් නිගමනයට ඒ වැඩ ටික ගැලපෙන්නේ නැත්තම්, එයාගේ උදව්පදව ගැලපෙන්නේ නැත්තම්, එයාගේ ඇසිරීම ගැලපෙන්නේ නැත්තම් වෙවුලනවා තරහ. මේක පුතුජන අයට තියෙන සාමාන්‍ය මානසිකත්වයක්. සාමාන්‍ය එකක්. ඒක හැමෝටම තියෙන පුතුජන හැමෝටම තියෙන. අඬුව ඉල්ලනවා අමාරුවෙන් අරක කරකන්න. පීතලයක් දීලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඉනි මගෙන් බයින්න. ඉනි මගෙන් අඟට පැනලා ගන්නේ. ඇයි එච්චර තරහ? පීයේ ඉල්ලනවා. බැරි වෙලාවත් මිටිය දීලා බලන්න. දැනගෙන දෙන්නේ නිකන් මිටිය දික් කරලා බලන්නකො. අරගෙන මිටියෙම එකක් දෙයි. ඇයි ඒ වෙන්නේ? එයා මේක විය යුතුයි කියලා දැඩි දෘෂ්ටියේ ඉන්නවා. ඒකට කියන නියත දෘෂ්ටි. මිටිය යනු මේකයි. මිටියට මිටියම එන්න ඕනේ. වෙන මොකවත් එන්න බෑ. මිටිය ඉල්ලනකොට අපි පීය දෙනවා. පී අරන් ගාලා වෙන අඳුරෝ මේකෙන් මේ ඇනේ ගහන්න බෑ. මේක ලිස්සෙනව නේද? එහෙනම් මිටිය දෙන්න. ආ දෙන්නකෝ. දැන් මිටිය එයාම දෙනවා. එයාට තේරෙනවා අර වැඩේට මේක ගැලපෙන්නේ නැහැ. නමුත් අපි ඉල්ලුවා. එයාට ඒක තේරුන්නේ නැහැ. හැබැයි දැන් එයාම තේරුම් අරගෙන ඒකට අවශ්‍ය දේ දෙනවා. කම්බියක් මෙම අඹරන්න හදනකොට ආන්දර පොඩ්ඩක් ඉන්න අඬුව දෙන්න. එයාට තේරෙනවා දැන්. මොනරි රාජකාරීක ක්‍රියාවලියක නිරත වෙනකොට පූර්ව නිගමනයක හිටියොත් බලාපොරොත්තු ඇතුවේ වැඩේට සම්බන්ධ වුණොත් ප්‍රශ්නේ නෑ. පටන් ගන්නකොටම අපි දැනගන්න ඕනේ අනන්ත මට තරහා යනවාද දවසේ. ඇයි? මම බලාපොරොත්තුත් එක තමයි මේ වැඩේට බයින්නේ. මෙන්න මේ ආකාරයට මේ පරිසර හැදෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් අදාගත්තා මම දැනගන්න ඕනේ. තාම වැඩ පටන් ගත්තේ නැහැ. අද කොහමත් අත්තට වතාව මට තරහා යනවා. ඇයි? මගේ බලාපොරොත්තු අනිත් කට්ටිය නැහනේ. මම හදාගත්ත ලෝකේ මම විතරනේ දන්නේ. අනිත් කට්ටියගේ තියෙන වෙන ලෝකයක් නේ. එතකොට ඒ ලෝකේ ඒගොල්ලෝ නඩත්තු කරනකොට මගේ ලෝකේ කැඩෙනවනේ. දැන් මොකද වෙන්නේ? තරහා යනවා. බලාපොරොත්තු හැතුව තාම අපි ජීවත් වෙනවා. කොච්චර ආර්ය මාර්ගයේ දැනගෙන සිටියත් අපි තුල තාම වැඩිපුර ප්‍රතිසතයක් තියෙන්නේ මිත්‍යාව. ඒ මිත්‍යාව තුල ලොකුවට බලපාන්න නැත්තේ කාටවත් ආනියක් අනතුරක් වෙන්නේ නැත්තේ අර සම්මාව තුලින් අරක පාලනය වෙනවා. අපි තුල තියෙන අවබෝධය අර පාරදීම් වලට දබරවීම් වලට ඒ පෙළඹවන්නේ සිත. ඒක එමම පාලනය වෙනවා. ඒ අවබෝධය නොතිබුණා නම් ගොඩාදොර තුවාල වෙන්න ඉඩ, දබර වෙන්න ඉඩ, අමනාප වෙන්න ඉඩ, සේනාසනේ දාලා යන්න මානසිකත්වය ඇදිලා මේ වෙනකොට. ඇයි අපි අකමැති? ආන්දරමක් ඉන්න කාපාට තීන්ත වලට කැමැති. කාපාටමයි ආ කැමැති. එයාට ගන්න නිල් පාට. පව්ෙන්ද දාන්නේ වළඳලා පාත්‍රය ගත්ත මොකවත් කියන්නේ. තව බාල්දියක් ගෙනලා කාපාට ගෙවම හරියනවද නැද්ද? මේක රුපියල් 500ක ප්‍රශ්නයක්නේ. රුපියල් 500ක ප්‍රශ්නය. නැත්තම් නිල් පාට තමයි ඉතින් අපේ පාට කියලා හිත හදා ගන්නවා. නිල් පාට හිත හදා ගන්න බැරි නම් එයාට කියන උපාසක මාත්‍යා හරි ලස්සනයි. නිකන් නිල් කැටේ වගේ. ඇයි ආඳුන්නේ? නිකන් මාමුද දකින්නවා වගේ හරි ලස්සනයි. නමුත් උපාසක මාත්‍යා මං ටිකක් අර කාපාටට උරේ මං පුතුජනයිනේ. මට කැමැති පාට තිබුණා දික කැළඹෙන්නේ නැතුව මටියා සන්තෝෂෙන් ඉන්නවා. එහෙම හිටියොත් මං හිතන මාර්ගය වැඩේයි කියලා. කැමැති දේ පාට පොඩ්ඩක් වෙනස් කරලා මට ඒ වගේ මාර්ගය වඩන්න මගේ සිත නිවෙන්න උදව්වක් කරන්න. ඒ මනුස්සයා වහාම තීන්ත එකක් ගනල එක කාපාට කරලා දීලා යනවා. ඇයි ඒ ඉල්ලන ක්‍රමේ? ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන ක්‍රමේ හරි ලස්සනයි. මොකවත් නෑ නිල් පාට එන හුඹ මිටපන් කිව්ව පාත්‍රය ගත්ත ගියා. අර මනුස්සයා කල්පනා මෙච්චර ලස්සනට හදලා මේක නිකන් මේ තරුපයි හොටල් එකක් වගේ හදලා දුන්නම හාන්දුර දවසක්වත් හිටියේ නැනේ. අපේ දෝෂයක්ද හාමුදුරන්ගේ දෝෂයක්ද මේ භූමියේ දෝෂයක්ද කියලා දැන් මේ මනුස්සයාට උතුරු දක්වන මොකවත් තේරෙන්නේ නැහැ. ඇයි? එයා බලාපොරොත්තුවක ඉඳලා අවංකව එක කිව්වේ නැහැ. පරචිත්ත නැති නිසා මේ කට්ටියට තේරුණෙත් නැහැ. හොඳයි හරි කියලා කියන දේ මේගොල්ලෝ කළා. මෙම වෙලා නැද්ද? හැම තැනම වෙලා තියෙනවා. අද සේනාසනවල සංඝයා වහන්සේලා අතර මේක වෙලා තියෙනවා. භික්ෂුවක් ලෝකේ ජීවත් වෙන්නට ඕනේ. තාපසයක් තමන්ගේ තපස් ජීවිතය තුළ ජීවත් වෙන්නට ඕනේ බලාපොරොත්තු රහිතව. කිසිම බලාපොරොත්තුවක් එයාට නැහැ. අනිත් අයගේ ක්‍රියාවලිය තමන්ට පේන දේවල්, හැයෙන දේවල් තුළ එයා ඒ බලාපොරොත්තුව නිර්මාණය කරගන්නවා. එහෙනම් ඇයෙනකම් හිඳලා ඇයෙනකොට තමයි ඒ බලාපොරොත්තු හදන්නේ. ඒක වර්තමානයේ හැදෙන එකක්. ඒකට කර්ම හැදෙන්නේ නැහැ. වෙන්න කලින් බලාපොරොත්තු හදුවාම ඒක එම වුනේ නැත්තම් එතන යට වැඩ කරන්න බෑ. ඊළඟපස්සේ එකක් දුන්නම ඒක විසි කරනවා. එහෙම අලලා දෙනවා කෝ බෑයි. තරහා යට බී ගන්න බෑ. ඉඳ ගන්න කියලා ඉඳ ගන්න නැහැ. ඊටගෙන ඉන්න ඒ තරහා. එයාට ඒ විවේකී ගන්න බෑ. ඒ මානසිකත්වය හැදෙන්නේ නැහැ. හැබැයි වෙන දේ දිහා දැකලා ඒ වෙනකොට ඒ බලාපොරොත්තු ඇදුවා නම් දැන් ඒ බලාපොරොත්තු තමයි දැන් වෙමින් පවතින්නේ. කුමක් බලාපොරොත්තුෙන් හිටියද ඒක වෙමින් පවතිනවා. දැන් කැළඹෙන්නේ එයා සන්තෝෂෙන් ඉන්නවා. තාපසයා කියන්නේ සතර ඉරියව්වෙන් ජීවිත කාලය පුරාවටම සතුටින් ඉන්න කෙනෙක්ලු. එයාගේ සතුට කොච්චරද කියලා කිව්වොත් භාග්‍යවතුන් වහන්සේ කියන එක නිකන් පරම සුඛය කියලා වචනයක්. ඇයි? ඒ පරම සුඛයට නිර්වචනයක් නැහැ ලෝකේ. පෙන්වන්න දෙයක් නැහැ. එච්චර සතුටින් ඉන්නවා. බලාපොරොත්තු නැති නිසා ලෝකේ කිසිම දේ පිළිබඳ කම්පනයක් ඇති වෙන්නේ නැහැ. පීඩනයක් ඇති වෙන්නේ නැහැ. තරහා යන්නේ ඒ හැම අවස්ථාවකම බලාපොරොත්තු තිබිච්ච නිසා. අපි කලින් යමක් බලාපොරොත්තු වුණ නිසා. මෙතන තියන්න ඕනේ කියලා අපි හිතනවා. හැබැයි ආ එතන තියන්නේ වෙන තැනක. තරහා. බලන්නකො මේක මේන් තියන්නේ දැන් මේන් යන්නත් බෑනේ. ඒන් යන්න බෑ නේද? මේන් යන්න පුළුවන් නේ. දැන් මේන් තිබ්බා මේන් යන්න බෑ. හැබැයි මේන් යන්න පුළුවන්. මේන් තියපු නිසා අපි කියනවා අර කමන්නේ මේන් යන්න බෑ නේද මේන් යනවා. ප්‍රශ්නේ ඉවරනේ. බඩු ටික මේන් තියලා මේන් යන එකයි බඩු ටික මේන් තියලා මේන් යන එකයි දෙකම එකයි. ඇයි ඒක තේරුන්නේ නැත්තේ? සම්මාවට ඒක වැටෙන්න එපායි. වෙනස් වෙන රූපය තුල වෙනස් වෙන දැනගන්න එපායි. විහැල්ල කඳ මුදුනේ ඉඳලා ගලනකොට එයාට පාරවල් හදලා දෙනවද? නෑ කවුද හදලා දෙන්නේ පාරවල්? ඒ මින්ජිනේරුව පාරවල් හදන්නේ නෑ කවුරුත් එතන. හැබැයි ඒගොල්ලෝ කැමැති කැමැති විදියට ගස්වල වැදිලා ගල්වල වැදිලා වංගු වලට වැදිලා කඳු වල ඇපිලා ලස්සනට ඇරිලා පාරවල් හදා ගන්නවා. පස්සේ ඒ හැදිලා තියෙන පාරේ සන්තෝෂෙන් ගමන් කරනවා. කාටවත් ප්‍රශ්නයක් නෑ. මිනිස්සු ඇවිල්ලා නාල යනවා, මාළු ඉන්නවා, ඉබ්බෝ ඉන්නවා, කිසිම ප්‍රශ්නයක් නෑ. තාපසයා තමයි ඒ වගේ ඉන්නෝනේ. පවතින දෙයට හැදවෙනවා මිසක් එයාට අවශ්‍ය දේ වෙනස් කරන්න පවත්වන්න හදනවායි කියලා කියන්නේම එයාට සතුටෙන් ඉන්න හම්බෙන එයාට හැමතිස්සෙම තරහා යනවා. එයා පටිගෙන් ඉන්නේ, ද්වේෂයෙන් ඉන්නේ, නිතරම ගැටෙනවා. ඇයි? පවතින දෙයට හැදගැහෙන්න දන්නේ නෑ. එයා ඇදගැහෙන්න කැමති දේ පවත්වන්න හදනවා. ලෝකේ කවදාවත් යාට සන්තෝෂයෙන් ඉන්න බෑ. ලෝකේ හැමදාම යා දුක් විඳිනවා. ඒ තාපසයා පව්, ඒ අසරණයි. එයා කවදා හරි දවසක කම්පණයෙන් අදිරුද්‍ර පීඩණයෙන් තමයි යාපවත් වෙන්නේ. ඇයි යාට නිදාසෙ ඉන්න බෑ? නිදාසෙ ඉන්න ක්‍රමය යා දන්නේ. තේන හැම දේ තුලින්ම සෑහීමටපත් වෙන්න ඕන. බලාපොරොත්තු හදන්නම ඕනේ නම් පවතින දෙයට හදන්න ඕනේ. නොහද ඉන්න එකයි දක්ෂකම. හැබැයි අපට එහෙම කරන්න බෑ. අපට බලාපොරොත්තු හදන්නම ඕනේ. එහෙම දෘෂ්ටියක් තියනවා නම් අදන්න ඒ පවතින දෙයට. ඇයි නොපවතින දෙයට බලාපොරොත්තු හදන්නේ? දාහනේ ලැබෙනකන් ඉන්න. අම්බෙන්නේ පාන් කෑල්ලක් නම් පාන් තමයි හද මට දාහනේ. සන්තෝෂයෙන් බලාපොරොත්තුෙන් ඒක ගන්න. ප්‍රශ්නේ ඉවරයි. හැබැයි පාන් හම්බෙන්න කලින් බත් බලාපොරොත්තුෙන් හිටියොත් පාන් දකින්නකොට ඇඟ වෙවුලනවා තරයි. ඇයි? බලාපොරොත්තු වෙන එකක්. ඒ බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි ලැබෙන්නේ වෙන එකක්. ඒ නිසා යගේ සිත කම්පා වෙනවා, පටිගය දෙනවා, සමහරට ද්වේෂයෙන් වචන පාවිච්චි කරනවා. හම්බෙනකන් හිඳලා ඒ හම්බෙච්ච දෙයට බලාපොරොත්තු ඇති වුණාම ඒක බිඳෙන්නේ නැහැ. ඇයි? ඒක මේ වෙනකොටත් සිද්ධ වෙලා ඉවරයි. තරහා යන්නේ. තරහා යන අවස්ථාව ඕක. තපස්වරුන්ට තරහා යන අවස්ථා හයක් තියෙනවා. ඒ හයෙන් ප්‍රධානම එක තමයි මේ බලාපොරොත්තු. අනිත් එක තමයි තවත් කෙනෙකුගේ බලපෑම් නිසා තරහා යනවා. එයාට බලාපොරොත්තු මොකුත් නැහැ. අනිත් අයගේ ක්‍රියාවලිය, ඒ කට්ටිය ගැසිරීම තරහා යනවා. නිකන් කටපුරා hina වුණාම තරහා යනවා. එයා දිහා හොරෙන් හොරෙන් බැලුවාම තරහා යනවා. හැබැයි දැන් කුරුල්ලෝ තොරෙන් බලනවනේ. ගස්වල රිලව්ත් බලනවා නේද අපි මොනවද කරන්නේ? ඒකට තරහා යන්නේ නැහැ නේ. අනිත් අයගේ බලපෑම් තුලිනුත් තරහා යනවා. අම්මා තාත්තා ගොඩාක් තරහා යන කට්ටිය නම් අර්ස සමාරු ආගේ අර තරහා යන අසනීපවල තිබුණා නම් එයාට උප්පත්තියම තරහා යනවා. පෙර සංසාරේ ගොඩාක් ද්වේෂ චරිතයක් නම් මිනිස් ඝාතන සත්ව ඝාතන කරපු දරුණු චරිතයක් නම් මේ භවෙ නිකුණුත් තරහා යනවා. නිකුණුත් තරහා යනවා. සමාජයේ තාඩන පීඩන ඒ ක්‍රියාවලිය ඒවටත් තරහා යනවා මිනිසුන්ට. මේ වගේ තරහා යන ක්‍රම හයක් තියෙනවා. ඒකේ ගොඩාක් මේ මාර්ගයේ වඩන කට්ටියට තරහා යන එක තැන අර බලාපොරොත්තු. මේ කොමාරි මේ ධානය වඩනවා වැඩෙන්න තරහා යනවා. තරහා යනවා. තමන් කෙරෙහි තමන්ට ද්වේෂය ඇති වෙනවා. කාලයක් ඉන්නවා ප්‍රතිඵලයක් නැහැ. වාඩි වෙලා ඉඳලා ඉතින් වැඩක් නැහැ. ඉතින් අවුරුදු ගාණක් කිටිය මොකවත් තරහා යනවා යාට. ඒක නිතනකොට තරහා යනවා. එහෙනම් මේ ඔක්කොම තියෙන්නේ බලාපොරොත්තු. පූර්ව නිගමනයක් අදලා යා. පෙර සම්මුතියක යා ඉන්නේ. කලින් එකක ඉන්නේ. ඒක වෙලා නැහැ. ඒක සිද්ධ වෙලා නැහැ. ඒ නිසා තරහා යනවා. ඒක නිවැරදි කරන්න ඕනේ. පුතුජනායට ක්‍රම හයක් තියෙනවා. මාර්ගයට එන්න කලින් එයා පුතුජන ස්වභාවයෙන් හිටියානම් ක්‍රම හයකින් තරහා වෙනවා. එයා තරහා යනවා යාට. පුරුදු තියෙනවනේ යාගේ. උදේ පාන්දර හැමදාම ඉතින් පැම්පාස් වෙන්න ඕනේ. පුරුද්දා. පැම්පාස් වෙන්න යන තැන වෙනද හඳුනම පැම්පාස් වෙන උන්වහන්සේත් හැමදාම දැන් ඒ වෙලාවට පුරුදු වෙලා. දැන් උන්වහන්සේ අපට කලින් ඇවිල්ලා එතන අල්ලාගෙන පැයක් විතර එතන ඉන්නවා පැම්පාස් වෙනවා. දැන් උන්වහන්සේ පැම්පාස් වෙනකන් දත්මිටි කාගෙන ඉන්නේ දැන් මගේ සවර එක මමනේ පැම්පාස් වෙන්නේ දැන් උන්වහන්සේ මෙතෙන්ට ලැග්ගේයි මෙතන රිංගාගෙන මගේ නිත දැන් මේ පුරුද්ද පාන්දර නැතුව දවල් කිරුවොත් හොඳ නැද්ද 10ට විතර පැම්පාස් වෙන දැන් ප්‍රශ්නේ ඉවරනේ උන්වහන්සේ 8 වෙනකොට බඩිනෝ ඊට පස්සේ 10ට විතර ගිල්ල එයි එක වෙනස් කරන්නේ නැත්තේ අර පුරුද්ද මේ පාත්‍රේ මේම තියෙන්න ඕනේ පිඟම් මේම තියෙන්න ඕනේ කෝප්ප මේම තියෙන කොස්ස මෙතන තියෙන්න ඕනේ කවුරු අතු ගාලා වෙන තැනකින් තියන තරහ අර පුරුද්ද පුරුද්දට අනුව තරහා යනවා අවශ්‍යතාවයෙන් තරහා යනවා එයාට ඕනේ මේ පොලිතින් යාර එකමාරා පොලිතින් යාර එකමාරා කොනේ ඉල්ලුවම ගෙනල්ලා දෙන්න තරහ අවශ්‍යතාවය ලැබුණ නැත්නම් තරහා යනවා එයා හරි කැමති මේ පොඩි මංකී තොප්පියක් වගේ එකක් දාන්න සීතලට කාට හරි කිව්වා දායකට එයාට අමතක වුණා තරහ ඒ මනුස්සයා දකින්නකොට දත් මිදි කනවා බොරු කාරයා මේ මනුස්සයා ඒ මනුස්සයා බොරු කිව්වේ නෑ ඒ මනුස්සයාට අමතක වුණා. එහෙම නියමයක් තියෙනවද සංඝයාට පොරොන්දු වෙච්ච දේවල් ඔක්කොම දෙන්න ඕනේ කියලා? අපි අයි එහෙම එකක් අදාගත්තේ. ඒ මිනිස්සු කැමති නම් තමයි පින් කරන්නේ. බලෙන් කරවන්න පුළුවන්ද? පින් කරන්න නියෝගයක් තියෙනවද? පනතක් තියෙනවද? එහෙම නෑ. කැමති නම් මිනිස්සු පින් කරනවා, අකමැති නම් මිනිස්සු වැඩක් බලා ගන්නවා. ඒ මනුස්සයාට ඉතින් මේ මොනවාරි එකක් වුණා. කාර්ය බවලු නාමත කොනේ මනුස්සයා කැමති නම් මොනවාරි එකක් වුණා. දුන්නේ නැහැ, දුන්නේ නැති බව දැනගෙන පාඩු ඉන්නවා. ඇයි බනින්නේ? අවශ්‍යතාවයන් ඉටු වෙන්නේ නැත්තම් තරහා යනවා. වැඩි හිටියා මම කවුරුත් වඳින්නේ නැහැ. මාරු මිනිස්සු මේ මෙතන ඉඳලා හරියනවා අය. එයාගේ අවශ්‍යතාවය මිනිසුන්ගෙන් ගෞරවය. ඒක ලැබෙන්න තරහා යනවා. වැඩි හිටියට ගරු කරන්නවත් දන්නේ නැහැ. මෙතන ඉඳලා හරියනද? ගත්ත පාත්‍රය ගියා. අවශ්‍යතාවය තියෙනවා. ඒ මූලාසනය ලැබෙන්න ඕනේ. ඒ ගරුත්වය ලැබෙන්න. ලැබුණ නැ තරහා ගියා. පුතුජනනේ අර ක්‍රම හයම තියෙනවා. උන්වහන්සේ ළඟ ඉන්නකොට අපි මේ සාකච්ඡා කරන ඉතින් එහෙම තමයි ඉතින් වැඩිහිටියන් ඉතින් මාන්නේ වස්මාන්‍ය ඒ නායකකම මේ මාන්‍ය වැඩිහිටි මාන්‍ය ඕම කියලා එකක් කතා කරනවා. ඇත්තට මේක හොඳ දෙයක් කතා කරනවා. උන්වහන්සේ මම මට තමයි කියන්නේ කියලා එක පාටම කලබලලා බැනගෙන ඉතින් එකක් වෙනවා. ඇයි? අනිත් අයගේ බලපෑම් වලට තරහා යනවා. ඇවිල්ලා බලනවා කට්ටිය ඔක්කොම ඉතින් ඔයේ ඉනාවේ ඉතින් කතා කරගෙන ඉන්නවා. ඒ අවස්ථාව දැක්කම තරහා යනවා. තරහා යනවා අවස්ථාවට තරහා යනවා අවශ්‍යතාවයට තරහා යනවා පුරුද්දට තරහා යනවා අනිත් අයගේ බලපෑම් වලට තරහා යනවා පෙර සංසාරයේ තැම්පතුවට අනුව තරහා යනවා අද මේ වර්තමාන ඉපදිච්ච භවයේ සමාජීය බලපෑම් ඒ සංඝයාගේ බලපෑම් ඒ කියන පරිසරයක බලපෑම් මේ වලට තරහා යනවා ක්‍රම හයක් තියෙනවා තරහා යන තරාව හැදෙන ක්‍රමවේද ටික හරියට දැනගන්න එපා. තරාව හඳුනගන්න. නැත්තම් කොහොමද අපි තරාව හඳුනගන්නේ? ද්වේෂය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කොහොමද අපි ඒක නිරෝධ කරන්නේ? මෙන්න මේ අවබෝධය අපි තුල තිබුණාම මම පුතුජනන් ක්‍රම 6කින් මට තරහා යනවා. මම සම්මාදිට්ඨිය කීතිය සෝතාපන්න හෝ තවත් ඵලයක කීතියොත් අනිවාර්යයෙන් මට එකයි තියෙන තරහා යන අවස්ථාව. මොකද අනිත් අය බලපෑ මෙන්න අයියා සම්මාවෙන් දන්න ගන්නවා. ඒක සම්මාවෙන් ගන්න හැ හොඳ දක්ෂයෙක් දන්නවා ඒක කොහොමද ගන්න කියලා. එනම් පිටින් එහාට එන ප්‍රශ්න අඩුයි. පෙර තැම්පත් වල අවදි වෙනකොට මෙයා දන්නවා මේ ප්‍රශ්නේ මේ පෙර තැම්පත් වෙකින් මේක එන්නේ. ඒකත් එයා දන්නවා. කවුරු කොහොම හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම හැවෙ නිවෙන්නේ. ඒක ඒගොල්ල සන්තෝෂෙන් කෑගගා හිටියද ප්‍රශ්නයක් නැහැ. අවස්ථාවට තරහා යන්නේත් නැහැ. යන තැම්පාසෙන කමන්නේ. ඒ පිනත් මගේ. ඇයි මගේ වෙලාවනේ පයස. ඒ පිනත් මගේ. උනන්සේ ඒක සම්මාවෙන් දකිනවා. එන අවශ්‍යතාවයට තරහා යන්නේත් නැහැ. මං කිත තොප්පිය කම්බවුනේ කමන්නේ. ඉඳුල් කඩේ බැඳ ගන්න ඔළුවට සීතලට බැඳගෙන ඉන්නවා. දෙකම එකයි අරකටරදී මේකත් එදි. අවශ්‍යතාවයට තරහා යන්නේත් නැහැ. හැබැයි එකක තරහා යනවා. උන්වහන්සේ ලොකුම බලාපොරොත්තු මේ භවෙ පිරිනිවන් පාන එක. ඒක ප්‍රමාද වෙනවා නම් ඒකට අදාළ ඵල ලැබෙන්නේ නැත්නම් ඒ ධානය වැඩෙන්නේ නැත්නම් දැන් උන්වහන්සේ ගැටෙනවා. එහෙනම් උන්වහන්සේලාට තියෙන ප්‍රශ්නේ මේක විතරමයි. ආර්ය කෙනෙකුට ගොඩාක් දුරට තරහා යන එකම එක තමයි බලාපොරොත්තු ඇති කිරීම පූර්ව නිගමනයක සිටීම. අනිත්‍ය වැජස් වෙනවා අනිත්‍ය වැජස් වෙනවා අඬගාලා බැන්නාම තුන්නා සිනා වෙනවා මේම බනින්න ඇති කාට හරි අඬගාලා ටග්ගල අරක සම්මාවෙන් ගත්තා ඉස්සලා ගියා අවු වෙන්නේ නැහැ යනවා හැමෝම කෙසෙල් ගෙඩි නම් තිබුණ ඔක්කොම වළඳවලද ඔබ වහන්සේ හයක් වළඳවල මාර වැඩේ අනිත්‍යගෙන හිතලම නැහැ ඔබ වහන්සේ මම තුනක් වළඳුවා දෙකක් තියෙනවා මට මේ දවල් දානෙට දෙකකුත් අංශක දෙක් දාගෙන එතකොට දැන් මට එකක්වත් නැහැ කමන්නේ ඉතින් අද කෙසෙල් ලැබෙන්නේ නොතිබුණා ඒ නිසාද ලැබුණේ සන්තෝෂෙන් යනවා ඒ ඒ කියන්නේ ඒ අවස්ථාවට උන්වහන්සේ ගැටෙන්නේ නැහැ. ඒ අවශ්‍යතාවයට ගැටෙන්නේ නැයි ඒ ඔක්කොම සම්මාවෙන් හැදෙලා. හැබැයි අර කැදෙන්නේ නැහැ. ඇයි? රාත්‍රෙන් අදාසක් තියෙනවා තාම බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු තියෙන නිසා එතනින් විතරයි හැදෙන්න පුළුවන්. අනිත් අංග වල බලාපොරොත්තු නැ අනිත් ඔක්කොම හැදිලා. දාන ගැන බලාපොරොත්තුවක් නැහැ. අනිත් අය මෙහෙම ඉන්න ඕනේ බලාපොරොත්තුවක් නැහැ. පරිසරය වෙනස් වෙන බලාපොරොත්තුවක් නැහැ. ඇයි? ඒවට බලාපොරොත්තු නැති නිසා එතන පටිගය හැදෙන්න බෑ. කිසිම තැනක ගැටෙන්නේ නැහැ බෑ එක තැනක ගැටෙනවා මේක දාගෙන ඉන්නේ මේ දජේ පොරවගෙන ඉන්නේ රාත් වෙන්න ඒ බලාපොරොත්තු අයින් කරලා නැහනේ ඒක අයින් කරලා නැහැ ඒක අයින් කරන්න බෑ යාට ඒක දැඩි ලෙස අල්ලන් ඉන්නවා ඒ බලාපොරොත්තු තියෙන නිසා යාට තරහා එන්න පුළුවන් එතනින් විතරයි ඒ දොරෙන් විතරයි එන්න පුළුවන් පවතින දේවල් දැක්කාම ඒ තියෙන දෙයට තමයි බලාපොරොත්තු හදන්න ඕනේ කලින් හැදුවාම තරහා යනවා හැමදේම මේ සම්මාවෙන් දැක්කාම මේ විදිහට ජීවත් වුණාම හැම මොහොතක් ගානේ මේ මානසිකත්වයෙන් ගන්න දෙන්න කරාම කවදාවත් තරහා එන්නේ නැහැ තරහා එන්න විදියක් නැහැ. ඇයි? තරහා එන්න අපි අවස්ථාවක් දීලා නැහැ. අපිනේ අවස්ථාව හදන්නේ. තරහවට ආරාධන අපිමනේ කරන්නේ. බලාපොරොත්තු හදලා ආරාධනා කළාම ඉතින් එයා එනවා. එයා ආවේ නැහැ. අපිනේ ගෙන්න ගත්තේ. පස්සේ තරහා යනවායි කියලා ඉතින් බයිනවා. ඒකට කමටන් වෙනවා. කමටන් හොයන්න දෙයක් නැහැ. අර අදා ගන්න බලාපොරොත්තු ටිකයි පූර්ව නිගමන ටිකයි සම්මාවෙන් අයින් කළා නම් ප්‍රශ්න ඉවරයි. පැහැදිලිද?